Good morning, everyone. Hallelujah. Glory to Jesus. Please be seated. You are beautiful people. I want to also congratulate and welcome Sister Madhu, who is my interpreter today. Amen. Praise the Lord. You know, this morning, you know, if you are someone that you feel something is holding you back, ඔබ කවුරු හරි සිටිනවා නම් ඔබ යම් දෙයක් ඔබ ආපස්සට ඇදගෙන සිටිනවා maybe there's some fear සමහර විට බය වෙන්න පුළුවන් this morning I want you to know that fear is leaving you ඔබ අද උදෑසන දැනගන්න ඒ බය ඔබෙන් නිදහස් වෙන්න යනවා god has not given to you a spirit of fear දෙවියන් වහන්සේ ඔබට බය දුකමේ ආත්මයක් දීලා නැහැ say I don't have a spirit of fear කියන්න ඔබ බය දුකමේ ආත්මයක් මට නැහැ I refuse to be a fearful person මම බය වීම ප්‍රතික්ෂේප කරනවා ඔබ ප්‍රකාශ කරන්න The Lord has given me a spirit of love දෙවියන් වහන්සේ මට දීලා තිබෙන ප්‍රේමයේ ආත්මයක් a spirit of power බලයේ ආත්මයක් and a sound mind ඒ වගේම හික්මවීමේ ආත්මයක් I got a sound mind මට හික්මවීමේ ආත්මයක් තිබෙනවා Hallelujah මනසක් පැහැදිලි මනසක් I have a sound mind පැහැදිලි මනසක් Just put your hand into your mind ඔබගේ මනසට අත තබා ගන්න I have a sound mind මට පැහැදිලි මනසක් තිබෙනවා I have a sound mind මට පැහැදිලි මනසක් තිබෙනවා In Jesus name යේසුස් වහන්සේගේ නාමයෙන් Amen Amen You know God's word is a blessing to us දෙවියන් වහන්සේගේ වචනය අපට ආශිර්වාදයක් Maybe milk of the word or the solid food of the word it is a blessing ඒක කිරි ආහාරයක් වුවත් ඝන ආහාරයක් වුවත් ඒක අපට ආශිර්වාදයක්. As children of God, we are products of God's word. අපි දේව දරුවන් ලෙස අපි දේව වචනය නිෂ්පාදනය. We are built by the word of God. අපව ගොඩනගන ලැබුවේ දේව වචනය කරන කොටගෙනයි. The quality of your life will depend on the quality of the word of God in your spirit. ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය තීරණය වන්නේ ඔබගේ දේව වචනයේ ගුණාත්මකභාවය මතයි. The word of God in your spirit. ඔබගේ හදවතේ තිබෙනා වූ දේව වචනය ඔබගේ ආත්මයේ තිබෙන වචනය. Once again, the quality of your life today ඔබගේ ජීවිතයේ අද තිබෙන ගුණාත්මකභාවය will depend on the quality of the word of God that is in your spirit. ඔබගේ ආත්මයේ දේව වචනය මත රඳා පවතී. Always use the word of God in your life. නිරතුරුව ඔබගේ ජීවිතයේ දේව වචනේ භාවිතා කරන්න. We are the children of God's word. අපි දේව වචනේ දරුවන්. Hallelujah. Hallelujah. In this month, next month is a month full and packed by the word of God. ඊළඟ මාසයේ ඒ සම්පූර්ණයෙන් පිරුණ දේව වචනේ පිරුණව මාසයක් වෙන්න යනවා. Hallelujah. Hallelujah. Where we be also not only able to receive but to give the word to others. ඒ වගේම අපි ලබා ගන්න පමණක් නෙමෙයි අපි දේව වචනේ අන් අයට දෙන්න යනවා ලබන මාසය තුල. Jesus said freely you have received freely you must give. දේව වචනේ සඳහන්ව යේසුස් වහන්සේ කිව්ව නුඹලා ඒ නොමිලේ ලැබුවොහුය නොමිලේ දෙන්න කියලා. Freely you must give. Hallelujah. අපි අනිවාර්යයෙන්ම ඒ නොමිලේ දිය යුතුයි. Say I must give the word of God freely. ඔබ ප්‍රකාශ කරන්න මම නොමිලේ දේව වචනේ දිය යුතුයි. Make up a decision in your heart today. ඔබගේ හදවතින් ඔබ අද දවසේ තීරණයක් ගන්න. That you are going to end this year strong. ඔබ මේ වර්ෂයේ අවසානයේ ශක්තිමත් ලෙස අවසන් කරන්නට යනවා. Say I'm going to end this year strong. Hallelujah. මේ වර්ෂයේ ශක්තිමත් ලෙස අවසන් කරන්නට. Stronger than when you began in the month of January. ජනවාරි මාසයේ පටන් ගන්නට වඩා ශක්තිමත් ලෙස ඔබ මේ වර්ෂය අවසන් කරන්නට යනවා. It doesn't matter how weak you are feeling today. ඔබ අද දවසේ දුර්වල තත්වයක් ඔබට දැනුණත් maybe you know things are not working for you well today. අද දවසේ තත්වයන් සමහර විට ඔබට වාසිදායක විදිහට එහෙමත් නැත්නම් හොඳ විදිහට සිද්ධ නොවෙන්න පුළුවන්. But you can change it today. නමුත් ඔබට අද දවසේ එක වෙනස් කරන්න පුළුවන්. And end this year strong. Hallelujah. මේ වර්ෂයේ අවසානයේ ශක්තිමත් ලෙස අවසන් කරන්න පුළුවන්. So I'm going to finish this year strong. ඔබ කියන්නේ මේ වර්ෂයේ අවසානයේ මම ශක්තිමත් ලෙස අවසන් කරන්න යනවා කියලා. Hallelujah. You know to finish this year strong. මේ වර්ෂයේ ශක්තිමත් ලෙස අවසන් කරන්නට නම් it requires your decision. ඔබගේ තීරණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. Hallelujah. You have to make up your mind. ඔබගේ වචනේ මනස සකස් කරගන්න. And also plan. ඒ වගේම සැලසුම් කරන්න. You know I'm so blessed to be married to one who is plan. He's a good planner. Amen. Pastor Shan etrama aashirwadalak honda es kalamana karanayak athi salasum salasumak athi fastlisa vivaha kar ganima. If you don't plan, you will not get things done in your life. Oba salasum kare naththam e dewal nisilasa obage jeevithaye siduwente naha. Many people are failures not because of the devil. බොහෝ මනුෂ්‍යයන් පරාජිත වෙලා සිටින්නේ යක්ෂයා නිසා නෙමෙයි. It is because they have not planned for their progress. ඔවුන්ගේ වර්ධනය ඔවුන් සැලසුම් කරලා නැති නිසා. Hallelujah. Hallelujah. So the next 5 weeks plan. සති පහ. සති පහ අපි plan කරමු. You know, plan which meetings you are going to be there. ඔබ මොන රැස්වීමද ඉන්න කියලා ඔබ සැලසුම් කරන්න. Plan which people you are going to invite for these meetings. මේ රැස්වීම වලට ඔබ කවද ආරාධනා කරන්න කියලා ඔබ සැලසුම් කරන්න. You know, plan your sowing your seed. ඔබගේ බීජ වැපිරීම ඔබ සැලසුම් කරන්න. And be consistent with your plan. ඒ වගේ මේ ඒ සැලසුම් මත ඔබ දිගින් දිගටම රැඳී පවතින්න. Amen. I can guarantee you you'll end this year successfully. වගේම පාස්ටර් ෂාන් ඔබට විශ්වාසයෙන් කියනවා මේ වර්ෂයේ අවසානයේ ඔබට සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන්. You will step into 2017 full of the joy of the Lord. දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් ඔබ 2017 වර්ෂයට පා තබන්න යනවා. 2017 is going to be more victorious than 2016. 2016ට වඩා 2017 වර්ෂය ඉතාමත් ජය විජයග්‍රාහී වර්ෂයක් වෙන්න යනවා. Hallelujah. Hallelujah. Glory to God. දෙවියන් වහන්සේ I'm excited. I don't, this morning I'm very excited. I don't know why. I'm full of the Holy Spirit. Amen. Hallelujah. Hallelujah. Hallelujah. See, Pastor Andrew preached a wonderful message the Sunday he preached here. Pastor Andrew ඉරිදා දවසේ මේ ස්ථානයේ දේශනා කර අනර්ග දේශනාව. Now you must get that CD. ඔබ අනිවාර්යෙන් ඒ CD එක ලබා ගන්න. If you don't have that CD, it's like you have not had a proper a good meal you have missed. ඔබ හොඳ ආහාර වේලා කතපසු කරා වගේ තමයි මේ CD එක ඔබ ළඟ නැත්තම්. Yesterday we went with Asiri Pastor Gamini, we went to Candy and we were listening to that tape. ඊයේ දිනේ Pastor Shan Pastor Gamini ඒ වගේම ප්‍රදා Asiri සමග නුවර යනකොට මේ CD එක නැවත. We were so blessed. ඔවුන් ඉතාමත් ආශිර්වාද ලබා තිබෙනවා. So many things we learned. බොහෝ දේවල් ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. That was the third or fourth time I listened to that message. ඒ හතරවෙනි පාර පාස්ටර් ෂාන් අහපු. And he was speaking about attitudes, how important attitudes are. ඒ පාස්ටර් ඇන්ඩ්‍රූ කතා කරා ඒ ස්ථානයේ ආකල්පවල තිබෙනව වැදගත්කම ගැන. It is your attitude that determines your altitude. ඔබගේ උසස් වීම ඔබගේ සුතිවන්ත ඔබගේ ආකල්පය ඔබගේ උසස් වීම තීරණය කරන. ඔබගේ ආකල්ප මත තමයි ඔබගේ උසස් වීම නැත්තම් උසස් වීම තීරණය වන්නේ. Very good, right? අපි we learned the story of the lepers. අපි කුෂ්ඨ රෝගීන් දස දෙනා ගැන තිබෙනව කතාව ඇසුවා. Jesus was looking out for the ones who came. එ නැවත හැරියාව එක්කෙනා දෙස තමයි යේසුස් වහන්සේ බැලුවේ. Yes, what happened to the other 9? උන්වහන්සේ අහුව අනිත් 9 දෙනාට මොකද්ද සිදු වුනේ? So that means Jesus counted 1 2 3 4 up to 10. ඒ කියන්නේ යේසුස් වහන්සේ ගණන් කරා එකේ ඉඳලා 10 වෙනකන්. You know, sometimes we think you know, maybe I can get healed, I don't have to give thanks to God. සමහර විට අපි හිතනවා අපි සුව වුණත් අපි මේ ස්තුති කරන්න අවශ්‍ය නැහැ. Your testimony is so important. ඔබගේ සාක්ෂිය ඉතාමත් වැදගත්. If God has healed you, දේවයන් වහන්සේ ඔබ සුව කරා නම්, if God has blessed you, දේවයන් වහන්සේ ඔබට ආශිර්වාද කරා නම්, you must give thanks to him. ඔබ අනිවාර්යයෙන්ම උන්වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. And you when you thank don't be ashamed. ඔබ ස්තුතිවන්ත වෙනකොට ඔබ ඒ ලැජ්ජා වෙන්න එපා. And don't wait to be healed totally to give your testimony. ඒ වගේම සම්පූර්ණයෙන් සුව වෙනකන් ඉන්න එපා ඔබගේ සාක්ෂිය ලබා දෙන්න. Some people are healed 80% or 50% or 70%. සමහර මිනිස්යන් 80ක් 70ක් 50ක් සුව වෙනකොට and they are waiting for the other healing other percentage to come. ඊළඟ සුවවීමේ ප්‍රතිශතය වෙනකම්ම ඉන්නවා. දැසින් තව පොඩ්ඩක් තියෙනවා. තව ටිකක් තියෙනවා. But do you know God is waiting for you to testify to heal you totally. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් සුව වුණ බවට සාක්ෂි දෙනතුරු බලන් සිටිනවා. That leper who came back, Jesus said your faith has you have been made whole. Go back, you have been made whole. ඒ කුෂ්ඨ රෝගීන් දස දෙනාගෙන් ඒ හැරිලාව එක්කෙනා දැස බල යේසුස් වහන්සේ කෝ නුඹ සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා කියලා. remember pastor used the word so-so, S-O-Z-O. ඔබට මතකද පාස්ටර් ඇන්ඩ්‍රු කතා කරා so-so කියන වචනේ? Greek word so-so, tell so-so. කියන so-so. So-so means completion. ඒ so-so කියන්නේ සම්පූර්ණත්වය. You have been made whole. ඔබ සම්පූර්ණ සුවය ලබා සිටිනවා. Hallelujah. Your gratitude causes God to complete what he wants to do in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට කරන්න අවශ්‍ය දේ තීරණය වෙන්න ඒ ඔබගේ සුතිවන්තකම බලපානවා. You know, give thanks to God, give thanks to people that has been a blessing to you. දෙවියන් වහන්සේට සුති කරන්න, මනුෂ්‍යයන්ට සුති කරන්න ඔබට ආශිර්වාදයක් වුණා වූ. Be thankful to your husband, to your wife. ඔබගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට සුතිවන්ත වෙන්න. Many husbands do not know how to thank their wife even though they work very hard for you. සමහර ස්වාමි පුරුෂයන් ඔවුන්ගේ භාර්යාවන් ගොඩක් මහන්සිලා වැඩ කරත් ඔවුන් සුති කරන්නේ නැහැ. But if you are thankful, you see your husband, your wife becoming better and better. ඔබ සුති කරොත් ඔබ දකි ඔබගේ බිරිඳ ඉතාමත් හොඳින් තවත් වැඩ කරනවා. If you think that your wife has to improve. ඔබගේ භාර්යාව තවත් වර්ධනය වෙන්න ඕනි කියලා හිතනවා නම් එහෙම කරන්න. Hallelujah. And wives, you know, start thanking your husband. ඒ වගේම බිරිඳ වරුන්ට අපි කියනවා ඔබගේ ස්වාමි පුරුෂයන්ට සුති කරන්න පටන් ගන්න. They are working hard, they are going to work, they are you know, sweating it out to bring money home. ඔවුන් බොහෝ මහන්සි වෙලා වැඩ කරනවා මේ මුදල් උපය ගන්න. And don't complain. මැසිවිලි නගන්න එපා. Don't say they are, so and so is better than my husband. ඔබ කියන්න එපා අරගොල්ල හොඳයි මගේ ස්වාමි පුරුෂයාට වැඩිය කියලා. Don't say look at Pastor Roshan, what a perfect husband he is. ඔබ කියන්න බලන්න Pastor Roshan බලන්න ඔහු කොච්චරම් සම්පූර්ණ මනුෂ්‍ය ස්වාමි පුරුෂයෙක්ද. If you want to know about Pastor Roshan, ask Pastor Liz. Pastor Roshan ගැන දැනගන්න ඕන Pastor Liz ගෙන් අහන්න. Hallelujah. See, your giving thanks is so important. ඔබ ස්තුතිවන්ත ඔබ ස්තුති දීම ඉතාමත්ම වැදගත්. When you are giving thanks, you have to be humble. ඔබ ස්තුති දෙනකොට ඔබ යටහත් වෙන්න අවශ්‍යයි. You know, many people because they are not humble, they can't thank God. ඒ යටහත් වෙන්න බැරි අයට දෙවියන් වහන්සේ ස්තුති කරන්න බෑ. We saw the story of Naaman the leper. අපි ඒ නාමන් නැමැති කුෂ්ඨ රෝගියා ගැන අපි ඇහුසුවා ඒ කතන්දරේ. You remember Asuchi? Right? ඔබට මතකද? The dirty water. ඒ Asuchi වතුරේ. Dirty water. That water went to his mouth. E water harima gandai. Hallelujah. I also can act well. When I was small, I was a very good actor in school. Pastor Andrew Thamak hondata rangapano. Hallelujah. See, he was a proud man. Ohu nama nithamat aadambara manushyek. And see, if you're proud, oba udangunam, God cannot help you. දෙවියන් වහන්සේට ඔබට උපකාර කරන. In fact God says, Bible says he resists the proud. ඒ වගේම බයිබලේ සඳහන් වුණා උඩඟු අයට උන්වහන්සේ විරුද්ධව සිටිනවා කියලා. A proud man is a foolish man. ඒ උඩඟු මනුෂ්‍යයන් නැවිලා අඥාන මනුෂ්‍යයන්. See, there's no need for us to be proud. Everything that we are is what God has given us. දෙවියන් වහන්සේ දීපු දේවල් විතරයි අපිට තියෙන්නේ. Amen. Sometimes we think, you know, I'm great because I have made it. සමහරට ඔබ හිතනවා මේ මම මේ දේ කරපු නිසා මම උතුම් කෙනෙක් කියලා. You know, today everything that you are is because God has helped you and others have invested in you. අද ඔබ කරන හැම දෙයක් තුළම දෙවියන් වහන්සේ ඔබට උපකාර කර තිබෙනවා. ඒ වගේම මනුෂ්‍යයන් ඔබ වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. Your parents have invested in you. ඔබගේ දෙමව්පියන් ඒ උදෙසා ඔබ වැය වෙලා තිබෙනවා. Your teachers, your elders, your pastors, church leaders have invested in you. ඔබගේ ගුරුවරුන් ඔබගේ නායකයන් ඒ වගේම සභාව ඔබ උදෙසා ආයෝජනයක් වෙලා තිබෙනවා. You have not fallen from the sky. ඔබ නිකන් අහසින් වැටලා නැහැ. Hallelujah. Say I have not fallen from the sky. කියන්න මම අහසින් වැටුනේ නැහැ කියලා. I am God's product. මම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. දෙවියන් වහන්සේගේ නිෂ්පාදනයක්. So have an attitude of humility. ඔබ යටහත් කමේ ආකල්පයක් ඇතුව සිටින්න. In your marriage life be humble. Be a humble husband. Some husbands are so proud. ඔබගේ විවාහ ජීවිතයේ ඔබ යටහත් වෙන්න සමහර ස්වාමි පුරුෂයන් සිටනවා හරිම උඩඟුයි. They think it is their right that the wife comes with the cup of tea. ඒ භාර්යාව and give a bow. භාර්යාව තේකක් අරගෙන ඇවිල්ලා මෙහෙම නැමෙන එක ඔහුගේ අයිතියක් කියලා හිතනවා. සැමියා gedara deviyaaya. Lord gedara lord. මන් තමයි lord. You are in big trouble. ඔබ කරදරයක වැටලා ඉන්නේ. Hallelujah. And your marriage will not prosper. ඔබගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. And wives, sometimes they are so proud. සමහර භාර්යාව ඉන්න ඕනුත් හරි මුඩුඟුයි. I won't say much about that. පාසුෂාණිය කියන වැඩිය කියන්නේ. Hallelujah. They are very humble wives. Now when have an attitude of when you are serving God, have a humble attitude. දෙවියන් වහන්සේට සේවය කරනකොට ඔබ යටහත් ආකල්පයක් තබා ගන්න. The more God promotes you, the more humble you have to be. දෙවියන් වහන්සේ ඔබ උසස් කරනකොට ඔබ යටහත් වෙන්න. Because it is God who has chosen you to serve him. මන්ද දෙවියන් වහන්සේ තමයි ඔබව තෝරගත්තේ සේවය කරන්න. And God is not begging you to serve him. දෙවියන් වහන්සේ බගෑපත් වෙන්නේ නැහැ ඔබට සේවය කරන්න කියලා. He called you and if you respond to his call you are blessed. උන්වහන්සේ ඔබව කැඳවන ලැබෝ ඔබේ කැඳවීමට ප්‍රතිචාර දක්වන විට ඔබ සේවය කරනවා. It's a great privilege to serve the Lord. ඒක අනර්ග වරප්‍රසාදයක් දෙවියන් වහන්සේට සේවය කරන්න. You know, don't think, you know, if I don't serve the church will lose. ඔබ හිතන්න එපා මම සේවය කරේ නැත්නම් සභාව මාව අතහරී කියලා. Don't think too much of what you're doing. ඔබ කරන දේ ගැන ගොඩක් හිතන්න යන්න එපා. Hallelujah. The more God uses you, the more humble you must be. දෙවියන් වහන්සේ ඔබ තව තවත් පාවිච්චි කරනකොට තව තවත් යටහත් වෙන්න. You know, I've served the Lord 25 years now. පාස්ටර් ෂාන් දැනට අවුරුදු 25ක් දෙවියන් වහන්සේ සේවය කරලා. The more I get to know the Lord, more I serve him, the more I realize I have to be more humble. Pastor Shan dakati bena hoge jeevithe ohu e wada wada devyan wahanse sewe karanakota devyan wahanse soyenakota ohu tawa tawat yatahat vela thibena. Because I realize more how much I need him. Hallelujah. Manda Pastor Shan dakati bena kottanam devyan wahanse ohuta awashyada kiyala. If you are proud, that means you have never known God. Oba udangunang oba kavadawat devyan wahanseva danagannta yanne ha. Hallelujah. You have not known God. Danagena na. ඔබ දැනගෙන නැහැ. Amen. The most humble people are the greatest people of God, God's servants. බොහෝ යටහත් මිනිසයන් තමයි දෙවියන් වහන්සේගේ සේවය කරන්නේ. ශ්‍රේෂ්ඨමයි. Hallelujah. Praise God. So let God deal with our attitudes in this month. මේ මාසය තුල දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඔබගේ ආකල්ප සමග ගනුදෙනු කරන්න. Hallelujah. Hallelujah. Praise God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. Praise God. See, when you serve God, don't try to serve God in your own terms. Obageema deval tulin deviyan wahanseeta seve karanne pa. When you serve God, you're not serving yourself. Oba seve karanakota oba obage jeevithayata neme seve karanne. When you serve God, there is a lot of joy. You know, I enjoy serving God. Deviyan wahanseeta seve karanakota eka mahat preetiyak. Eya api bhukti vidinna one. But you're not serving because you're enjoying that. Oba ඔබ ඔබ සේවය කරන්නේ ඔබ ඔබ භුක්ති විඳින්න විතරක් නෙමෙයි. තේරුණාද? So you're serving because God has called you. ඔබ සේවය කරන්නේ දෙවියන් වහන්සේ ඔබව කැඳවා තිබෙන නිසා. Hallelujah. Hallelujah. Hallelujah. Others you can serve God and you think you are a big man, you're a famous man and you get proud. ඔබ දෙවියන් වහන්සේට සේවය කරලා හිතන්නපා මම තමයි ලොක්කා මේ එහෙම ඔබ මම ඔබ තමයි ඉන්න ෆේමස් මෙක්කෙනා ඒ වගේ හිතන්න එපා. If you do like that you cannot go long after some time. ඔබ එහෙම හිතුවොත් ඔබට ටික දුර යන්න පුළුවන් ඊට පස්සේ යන්න බෑ. Hallelujah. Praise God. Are you receiving today? ඔබ ලබා ගන්නවද අද? Amen. Praise God. Okay, we are going to continue on this series about the Holy Spirit and about the human spirit as well. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සහ ඒ මනුෂ්‍ය ආත්මය ගැන අපි තවදුරටත් Now this teaching is so important you must get the tapes and listen to it. මේක ඉතාමත් වැදගත් ඔබ CD අරගෙන නැවත නැවත අහන්න. Because man is a spirit, your real you is a spirit. සැබෑ ඔබ ආත්මයක්. So you cannot relate with God other than your spirit. You have to relate with God with your human spirit. ඔබගේ මනුෂ්‍ය ආත්මයෙන් තමයි දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න පුළුවන්. So man, the real you is your spirit. Saba oba aathmayak. And you have a soul and a body. Obada pranayak thibenawa e wagema sharirayak thibenawa. Your spirit and your soul lives inside your body. Obage aathmayat pranayat jeevath wenne obage sharireye thulai. When somebody dies, kenek marunama what happens? The spirit leaves that body and the soul goes with the spirit. කුමක්ද සිදුවෙන්නේ ඒ ශරීරයෙන් ඒ ආත්මය ඉවත් වෙනවා ඒ වගේම ප්‍රාණයත් ඉවත් වෙනවා and the body is left ඒ ශරීරය තමයි තිබෙන්නේ and you have to you know bury the body or cremate the body because that body will decay ඔබේ ශරීරය වල දානවා but the real person is no longer in the body නමුත් ඒ සැබෑ මනුෂ්‍යයා තවදුරටත් ඒ ශරීරය තුල නැහැ hallelujah hallelujah now jesus came යේසුස් වහන්සේ පැමිණියේ to give that spirit the human spirit that we have අපිට තිබෙන divine life අපිට තිබෙනා මනුෂ්‍යාත්මයට දිව්‍යමය ජීවනය දෙන්නටයි when we were born to this world ඔබ මේ ලෝකෙට උත්පාදනය වුණ විට we came only with human life අපි පැමිණියේ මනුෂ්‍ය ජීවනයක් සමග and that human life was disconnected with god ඒ මනුෂ්‍ය ජීවනය දෙවියන් වහන්සේ සමග අක්‍රීයව තිබුණා and we had a life that was separated from god a life of sin අපිට තිබුණ දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා වූ පාපේ ජීවනයක් but praise be to god god sent jesus to die for us නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එවනු ලැබුවා and anyone who received jesus now has a new life a new spirit යේසුස් වහන්සේව තමන්ගේ ගැලවුම් කාර්ය ලෙස පිළිගත්තව හැම කෙනෙක්ටම දැන් නව ජීවනයක් තිබෙනවා and that new spirit was born again ඒ අලුත් ජීවනය තමයි නැවත උත්පාදනය. And the Holy Spirit comes to live. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා වාසය කරන්නට. In that person's body. ඒ මිනිසයාගේ ශරීරය තුළ. So inside my body is the Holy Spirit and also my human spirit. මගේ ජීවිතය ඇතුළේ තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ සහ ඒ මිනිස් ආත්මය. Now I do not have two natures. දැන් මට ස්වභාවයන් දෙකක් නැහැ. My nature that I came to this world with my father and mother mam me lokeyata bihiune mage e demopiyange jeevanayak swabhave swabhave that nature no longer exists now danata then e swabhavaya pavatin naha it was replaced by the new spirit manda alut aathmayat samaga eka navatu upadane una upadane una so I have a outward man now මට පිටස්තර මිනිසෙක් සිටිනවා and I have a inward man ඒ වගේම මට ඇතුළාන්ත මිනිසෙකුත් සිටිනවා now catch this is very important to catch මේක ඉතාමත් වැදගත් දෙයක් මේක අල්ලගන්න now the outward man මේ පිටස්තර මිනිසයා is my body තමයි මගේ ශරීරය the flesh මගේ මාංශය and I have senses මට ඉන්ද්‍රියන් තිබෙනවා I have 5 senses මට පංචේන්ද්‍රියන් තිබෙනවා in my body මගේ ශරීරයේ and I relate to the world that I live through these 5 senses මේ ලෝකයේ සමග මම ජීවත් වෙන ලෝකයේ සමග මම සම්බන්ධ වෙන්නේ පංචේන්ද්‍රියන් තුලින් but now I have a inward man දැන් මට අභ්‍යන්තර මිනිසෙකුත් සිටිනවා when I was born again මම නැවත උත්පාදනය වුණ විට this inward man became a new spirit මගේ අභ්‍යන්තර මිනිසයා අලුත් ආත්මයක් වුණා he came alive in god ඒ ජීවමාන වුණා දෙවියන් වහන්සේ තුල it was dead all this time ඒක මැරිලා තිබුණේ but now when I received the message of christ ඒ යේසුස් වහන්සේගේ පණිවිඩය මම ඇසූ විට my spirit was renewed මගේ ආත්මය අලුත් වුණා hallelujah hallelujah that's why jesus said in john chapter 3 verse 3 ඒ නිසා තමයි බයිබලයේ සඳහන් කරන්නේ යොහාන් 3:3 you must be born again ඔබ නැවත උත්පාදනය විය යුතුයි jesus speaks to a religious leader called nicodemus ඒ නිකොදීමස් කියනා වූ ඒ ආගමික නායකයාට යේසුස් වහන්සේ කතා කරා he said verily verily i say unto thee except a man be born again he cannot see the kingdom of god සබවක් සබවක් නුඹට කියමි යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නට නොහැකියයි ඔහුට කීසේක is it you cannot see the kingdom of god උන්වහන්සේ කිව්වා ඔබට ස්වර්ග රාජ්‍ය දකින්න බෑ because it's a spiritual kingdom ඒක ආත්මික රාජ්‍යයක් see unless you are born again you can only see with your optical eyes ඔබ නැවත උත්පාදනය ලබන තුරු ඔබට ඔබගේ ස්වභාවික ඇස් වලින් පමණයි බලන්න පුළුවන් you only see what you can see with your eyes ඔබගේ ඇස් වලින් බලන්න පුළුවන් දේ විතරයි ඔබට බලන්න පුළුවන් but there's more that you can see with your eyes and you need spiritual eyes for that නමුත් තවත් දේවල් තිබෙනවා ඔබ දකින්න ඒකට ඔබට ආත්මික ඇස් අවශ්‍යයි now pay attention children pay attention look at me okay so your spiritual eyes are so important ඔබගේ ආත්මික ඇස් ඉතාමත් වැදගත් hallelujah hallelujah so when you are born again you also have senses in your spirit. ඔබ නැවත උත්පාදනය වුණ විට ඔබගේ ආත්මයේ ඉන්ද්‍රියයන් තිබෙන්න යනවා. You have just like you have two eyes, you will have two eyes in your spirit. ඔබ ඔබට දැන් භෞතික ඇස් දෙකක් තිබෙනවා වගේම ඔබගේ ආත්මයේ ඇස් දෙකක් තිබෙනවා. You will have ears so that you can hear ඔබට God speaking to you. ඔබට කන් තිබෙනවා ඔබ අසන්නට යන දෙවියන් වහන්සේ කතා කරන දේ. You know people, if you are not born again, you can hear, you cannot hear God. ඔබ නැවත උත්පාදනය ලැබලා නැත්නම් ඔබට දෙවියන් වහන්සේ කියන දේ ඇසෙන්නේ නැහැ. You can hear only the gospel. ඔබ සුභාරංචිය පමණයි අසන්නේ. Now we sang earlier, we sang I see, what's that? In everything I do, ඔබමයි පෙනෙන්නේ, you know? At the center of it all, it's you that I see. අපි කලින් ගායනා කරා සියලුම දේ මාතේ ඔබවයි පෙනෙන්නේ කියලා. Now how do you see Jesus? ඔබ කොහොමද යේසුස් වහන්සේව දකින්නේ? In every situation you are going through by your spirit's eyes of your spirit. ඔබ යන වාතාවරණයන් තුළ ඔබගේ ඒ ආත්මයේ ඇස් වලින් තමයි ඔබ යේසුස් වහන්සේව දකින්නේ. Now listen to this carefully. මේකට අවධානය දෙන්න. When someone is born again or receives new life, කෙනෙක් නැවත උත්පාදනය ලැබුවා නම් his spirit is human spirit. ඔහුගේ මනුෂ්‍ය ආත්මය takes the shape of his physical body. ඔහුගේ මනුෂ්‍ය ආත්මය ඒ අපේගේ භෞතික ශරීරය හැඩරුව ගන්නවා. You understand? ඔබට තේරුණාද? So he has a spirit. ඔහුට ආත්මයක් තිබෙනවා. But the shape of the spirit, නමුත් ඒ ආත්මයේ හැඩරුව is the same as the outward man. ඒ පිටාස්තර මනුෂ්‍යයාගේ හැඩරුවමයි. So because all this time he has only seen with the mirror, the natural mirror. මන්ද මේ කාලය තුල ඔහු ඒ ස්වභාවික ඒ කැඩපතේ ඔහු දකින්නේ ඒ රූපය, ඒ හැඩරුව. But now when he is born again, දැන් ඔහු නැවත උත්පාදනය වූ විට there is another mirror called the spiritual mirror. තවත් කැඩපතක් තියෙනවා, ඒ අපි නම් කරනවා ඒ ආත්මික කැඩපත කියලා. And that is the word of God. එය දේව වචනයයි. And as he begins to look at the spiritual mirror, which is the word of God, දැන් ඔහු දේව වචනය නැමැති ඒ ආත්මික කැඩපත දෙස බලන විට his life, his spiritual life begins to change. The shape of his spirit begins to change. ඔහුගේ ආත්මයේ හැඩරුව දැන් වෙනස් වෙන්න යනවා. He begins to see differently. ඔහු දකින්න ඔහුගේ දැක්ම වෙනස් වෙන්න යනවා. From his spiritual eyes he sees differently. ඔහුගේ ආත්මික ඇස් වලින් ඔහු වෙනස් විදිහට දකින්න යනවා. For example, උදාහරණයක් ලෙස he is poor and he doesn't have enough money. යම් දුප්පත් කෙනෙක් ඉන්නවා නම් සල්ලි නැති. Oh, he is physically ailings, he has sicknesses. ඔහුට යම් ලෙඩ රෝග තිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. Now when he comes to hear the word of God, ඔහු දේව වචනය අසන්න පැමිණි කල from the spiritual mirror he sees he is not poor. ආත්මික කැඩපතෙන් ඔහු දකිනවා ඔහු දුප්පත් නැහැ කියලා. He sees Jesus died so that you will not be poor anymore. ඔහු දකිනවා යේසුස් වහන්සේ මරණයට පත් වුණා ඒ නිසා දැන් ඔහු දුප්පත් නැහැ ඔහු දුගී නැහැ. He sees in the Bible all things have been given to you. ඔහු දකිනවා බයිබලයේ සියල්ල නුඹලාට දී තිබේ කියන වචනය. Now if he can catch that picture, දැන් ඔහුට ඒ පින්තූරය අල්ලගන්න පුළුවන් නම් the picture he sees in the mirror of God, ඔහු ඒ දෙවියන් වහන්සේගේ කැඩපතෙන් දැක්කව පින්තූරය he begins to change. ඔහු වෙනස් වෙන්න පටන් ගන්නවා. He begins to see that he is not the person that he saw in the natural. ඔහු ඉදන්ට පටන් ගන්නවා ඔහු ඒ ස්වභාවයෙන් දැක්ක මනුෂ්‍යයා නෙමෙයි දැන් කියලා. Hallelujah. Hallelujah. So if he can catch that picture and image, ඔහුට දැන් ඒ පින්තූරය අල්ලගන්න පුළුවන් නම් he will begin to change. ඔහු වෙනස් වෙන්න පටන් ගන්නවා. I said he will begin to change. Pastor Shan කියනවා ඔහු වෙනස් වෙන්න පටන් ගන්නවා. He will start to change. ඔහු වෙනස් වෙන්න පටන් ගන්නවා. It is not enough to catch the picture. ඒ පින්තූරය අල්ල ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. He also needs to have a strong desire to change. ඔහුට තද ආශාවක් තිබිය යුතුයි වෙනස් වෙන්න. He needs to have a strong desire to be the person he sees in the mirror. ඒ කැඩපතේ ඔහු දැක්කව මනුෂ්‍යයා වීම සඳහා ඔහුට තද ආශාවක් තිබිය යුතුයි. Are you catching this? ඔබ අල්ල ගන්නවද මේක? He needs to see. He sees this man in the picture is not poor. ඔහු දකින්න ඕනේ මේ පින්තූරේ සිටින මනුෂ්‍යයා දුගී නැහැ. I refuse to be poor. මම දුගී වීම ප්‍රතික්ෂේප කරනවා. Hallelujah. And he begins now to proclaim what he has seen. දැන් ඔහු දැක්ක දේ ඔහු ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. He begins to voice it out. ඔහු එයට හඬ දෙනවා. Because as he proclaims he's getting hold of this picture. ඔහු ප්‍රකාශ කරනකොට ඔහු මේ පින්තූරය අල්ල ගන්නවා. Hallelujah. Hallelujah. And the more he does it, the more he becomes the person God wants him to be. ඔහු වඩ වඩා ආයේ කරනකොට ඔහු වඩ වඩා ආයේ අල්ල ගන්නවා දෙවියන් වහන්සේ කැමති පුද්ගලයා බවට පත්වෙන්න. Hallelujah. Hallelujah. So the change has to happen from the inside. මේ වෙනස සිදුවේ යුත්තේ අභ්‍යන්තරයෙන්. The change is not from the outside. මේ වෙනස පිටස්තරයෙන් නෙමෙයි සිදුවෙන්න ඕනේ. Before you were born again, you were looking for change outside. ඔබ නැවත උත්පාදනය වෙන්න කලින් ඔබ ලෝකයේ දෙස තමයි බලන්නේ වෙනස් වෙන්න. If you were poor, you wanted to become rich, you bought sweep ticket. ඔබ දුගීව සිටිනවා නම් ඔබ පොහොසත් වෙන්න බලන්නේ sweep ticket. So you wait for that sweep ticket man to come. Sweep ticket 10ක් විතර හූරන. But after 10 years also you are poor, the sweep ticket seller is also poor. අවුරු 10කට පස්සේ ඔබ දුගී වෙලා නමුත් sweep ticket පිපුණු මනුස්සයා පොහොසත් වෙලා. You know the politicians have become rich. ඒ දේශපාලනඥයන් පොහොසත් වෙලා තිබෙනවා. Hallelujah. But the change that God wants to do, it comes from your human spirit. දෙවියන් වහන්සේට වෙනස් කරන්න අවශ්‍ය දේ පැමිණෙන්නේ ඔබගේ අභ්‍යන්තරයෙන්. If you can see differently, ඔබට වෙනස් ආකාරයෙන් දකින්න පුළුවන් නම්, if you can see your spirit, ඔබගේ ආත්මය දකින්න පුළුවන් නම්, the human spirit, මනුෂ්‍ය ආත්මය that God has recreated in Christ, ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත නිර්මාණය කර තිබෙනවා. Your outward man will now begin to change, to take shape of your inward man. ඔබගේ පිටාස්තර මනුෂ්‍යයා ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ හැඩරුව බවට පත් කරන්න ඕනේ. But this has work to do. There is a responsibility for this to happen. මේ සිදු කරන්න නම් ඔබට යම් වගකීමක් තිබෙනවා. You have to work in your inward man. ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල ඔබ වැඩ කරන්න ඕනේ. You have to educate your inward man. ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ඔබ පුහුණු කරන්න ඕනේ. Just like you went to school when you were a child to educate your mind, ඔබ කුඩා දරුවෙක් සිටින කල ඔබගේ මනස වර්ධනය කර ගැනීම සඳහා ඔබ පාසල් ගියා. You went to college, you went to university to take a degree. ඔබ විශ්වවිද්‍යාලය ගියා, උපාධි ලබා ගන්න ගියා. But now your human spirit need to be educated. දැන් ඔබගේ මනුෂ්‍ය ආත්මයත් පුහුණු වෙන්න අවශ්‍යයි. If you do not educate your spirit, human spirit, ඔබගේ මනුෂ්‍ය ආත්මය ඔබ පුහුණු කරගත්තේ නැත්නම්, you even though you are born again for many years, ඔබ බොහෝ කල් ගත වෙනවා නම් ඔබ නැවත උත්පාදනය ලැබලා, you will not see the progress that you see in the Bible. බයිබලයේ තිබෙනා ඒ වර්ධනය ඔබගේ ජීවිතේ ඔබ දකින්න නැතුව ඇති. You see others progressing. ඔබ දකි අනිත් මනුෂ්‍යයන් වර්ධනය වෙනවා. But you are not progressing. නමුත් ඔබ වර්ධනය වෙන්නේ නැහැ. And you will start to begin blaming others and blaming the devil. එවිට ඔබ යක්ෂයාට අන්නයට ඒ බනින්න පටන් ගන්නවා. You go from church to church, you know wanting a blessing. ඔබ සභාවෙන් සභාවට යනවා ඒ ආශිර්වාදය ලබා ගන්න. But the blessing is already there. නමුත් ඒ ආශිර්වාදයේ දැනටමත් ඔබ තුලයි. Hallelujah. Hallelujah. But you have not taken the responsibility to train and to educate your spirit so that you will grow. නමුත් ඔබ තවමත් වගකීම් අරගෙන නැහැ ඔබගේ මනස පුහුණු කරගන්නට. ඒ මනස පුහුණු කර ගැනීමෙන් තමයි ඔබ වර්ධනය කරා යන්නේ. Hallelujah. Hallelujah. Your progress will happen when your outward man begins to change according to your inward man. ඒ වර්ධනය වෙන්න පටන් ගන්න ඔබගේ පිටාස්තර මනුෂ්‍යයා ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා වගේ ඒ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ස්වરૂපයට හැඩගස්සුන විට. See what happens is many people don't want to let the word of God change their lives. බොහෝ මනුෂ්‍යයන් කැමති නැහැ ඒ වචනයෙන් වෙනස් වෙන්න. They don't pay attention enough to the word of God. ඔවුන් ඒ වචනයට ඒ අවධානය දෙන්නේ නැහැ. Some people are very smart in their thinking. සමහර මනුෂ්‍යයන් ඉතාමත් බුද්ධිමත් ඔවුන් සිතන ආකාරය තුළ. They have opinions of their own. ඔවුන්ටම මතවාදයන් තිබෙනවා. They are full of information ideas. ඔවුන්ට බොහෝ අදහස් ඒ වගේම තොරතුරු තිබෙනවා. So if you talk to them, they will come up with their opinions and ideas. අපි ඔවුන් සමග කතා කරොත් ඔවුන්ගේ අදහස් ඒ වගේම ඔවුන්ගේ මතවාදයන් එළියට එනවා. You know, the other day I heard Pastor Chris says, I don't have any opinions. එක දවසක් කිව්වා මේ පාස්ටර් ක්‍රිස් මට මතයක් නැහැ ඒ ගැන. My only opinion is the word of God. පාස්ටර් ක්‍රිස්ගේ මතය ඇවිල්ලා දේව වචනයයි. That's beautiful. ඒක අලංකාරයි. See, if you want to see progress, you must give up your opinions and hold on to God's opinion about life. ඔබට වර්ධනය වෙන්න අවශ්‍ය නම් ඔබගේම මතයන් ඔබගේ අදහස් ඔබ අත්හැර දැමලා දේව වචනේ තිබෙන්නව මත අල්ල ගන්න ඕනේ. Hallelujah. Hallelujah. You know some of the things that you have been educated, now you have to re-educate. ඔබ සමහර දේවල් දැනටමත් ඒ අධ්‍යාපනයේ ලැබලා ඇති දැන් ඔබ ඒවා නැවත අධ්‍යයනය කරන්න ඕනේ. Hallelujah. I remember my father saying when I was small, when he didn't know Jesus, don't give to anybody. Nobody will give you. Take as much as possible. Pastor Shan ge piya kiyala thiyena kaatawat denne pa kiyala. If you give, you be a loser. Oba dunnot obata nathi ve. But when I came to Christ. Namuth Pastor Shan Yesu Christu sahanse thorata pamini pasu. I saw the Bible says give and it shall be given unto you. Bible e thibena denne evita nubalaata denu labanneya kiyala. Now I have to educate my spirit. Then Pastor Shan nohuge aathme puhunu karaganimin thibenawa. Hallelujah. I have to change my programming. Pastor Shan ge e manase wedasathan gatha kirima hu wenas karala thibena. And it took time to give. Eka kaalaya denna kaalaya gatha una. I have to train myself. Tamanga puhunu karaganna awashya una. First it was difficult to give. Mulim apahasu una denna. First I give like this. Undi karala den. Because you are ashamed to give what you are giving, so you are, you know, crushing and giving. Oba dena de denna oba lajja e hinda oba undi karala denne. But then I realized that it is in giving that the blessing of God comes. Ita passe Pastor Shan therum gata dena de tula tamai e aashirwadaya tibenne kiyala. Hallelujah. Now I am one of the biggest givers in the church. Then Pastor Shan hondama deema tula hondama sthana. Oya dannawa eka. Oya salli ekathu karana ekkena. Hallelujah. ඒක අමාරුවෙන් කියන්නේ. කියන්න හරියට ඒක. පාස්ටර් ශාන් තමයි හොඳම දීම තිබෙන කෙනා සභාවේ. And the blessings are coming. ආශිර්වාද පැමිණෙනවා. One car came and the second car has come. එක කාර් එකක් ආවා දෙවෙනි කාර් එකක් එනවා. ආවා. ආවා. ආවා ආවා ආවා. You know how many people can give their wife anniversary gift of a car? කාඩද පුළුවන් තමන්ගේ භාර්යාවට ඒ විවාහ සංවත්සර ටෑග් ලෙස කාර් එකක් දෙන්න. Of course she says she also put some money, that's good. Praise God. Now I'm sharing these testimonies, you know, not to show that I'm a you know, big man, I am greater than you, but to teach you from my life. මම මේ සාක්ෂි බෙදා ගන්න මම ඒ උතුම් කෙනෙක් උසස් කෙනෙක් කියලා පෙන්වන්න නෙමෙයි නමුත් ඔබ ඉගෙන ගන්න යම් දෙයක්. So when you are born again, ඔබ නැවත උත්පාදනය වූ විට you were born into a different world. ඔබ වෙනස් ලෝකයකට තමයි උත්පාදනය ලබන්නේ. Jesus said, I'm not of this world. යේසුස් වහන්සේ කිව්වා මම මේ ලෝකයෙන් නෙමෙයි කියලා. He said, I'm from another world. උන්වහන්සේ කිව්වා මම වෙනත් ලෝකයකයි. The kingdom of God, the spirit world. ඒ ආත්මේ ලෝකයේ ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. So when you are a child of God, ඔබ දේව දරුවෙක්. You belong to two worlds. You belong to the kingdom, but you live in the physical world. Oba devadaruwek nam oba lokawal degakata ayat oba jeevit wenne me loke namuth obage saba loke yavilla swarga rajyaye. But from your spirit now you can dominate the physical world. Obage aathmayen dan obata me loke palanaya karanta puluwam. From your human spirit, which is educated by the word of God. ඒ ඔබගේ මනුෂ්‍යාත්මයේ දේව වචනයෙන් ඒ පුහුණු කරගත් විට by the divine life God has given you. ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ජීවනය ඔබට දී තිබෙනවා. You begin to dominate the physical world. Hallelujah. දැන් ඔබ මේ භෞතික ලෝකය පාලනය කරනවා. You are not controlled by the world. ඔබ ලෝකයෙන් පාලනය වෙන්න යන්නේ නැහැ. You see, the normal human beings are controlled by the world. ඔබ දකි සාමාන්‍ය මනුෂ්‍යයන් ඒ ලෝකයෙන් තමයි පාලනය වෙන්නේ. They are controlled by the economy. Of that country. Oh ne rateng ehema naththam aarthiken thamai oun palane wenne. But we are not supposed to be controlled by the world. Namuth api lokeyen palane wiyutu neha. Hallelujah. Hallelujah. So what you see is important. Oba dakina de ithamath wedagath. In the world people say if you see do you believe. E lokeya manushyan kiyana oba dakkot viswasa karan. If I see I will believe. Mama dakkot mama viswasa karanawa. You remember Thomas? ඔබට මතකද Thomas? He was not there at that meeting. ඔහු ඒ රැස්වීමේ හිටියේ නැහැ. You know, don't be like Thomas missing meetings. ඒ Thomas වගේ රැස්වීම අතපසු කරන්න එපා. Because he didn't hear the information. ඔහු ඒ තොරතුරු ලබා ගත්තේ නැති නිසා because he was not in the anointing when Jesus came යේසුස් වහන්සේ පැමිණ කල තිබුණා ඔහු ආලේපේ ඔහු හිටියේ නැති නිසා because he didn't receive the revelation ඔහු ඒ ලිදරව්ව ලබා ගත්තේ නැති නිසා he said I don't believe this මම මේක විශ්වාස කරන්නේ නැහැ unless I see the hands of Jesus යේසුස් වහන්සේගේ අත්වල සිදුරු දකින්නතුරු මම විශ්වාස කරන්නේ නැහැ unless I touch them මම ඒවා ස්පර්ශ කරනතුරු I won't believe මම විශ්වාස කරන්නේ නැහැ praise God Jesus was very kind දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා යේසුස් වහන්සේ ඉතාමත් කරුණාවන්තව He came to Thomas and showed him you know touch and see උන්වහන්සේ තෝමස් ළඟට ඇවිල්ලා ඒ දේ පෙන්වලා ඔහුට ස්පර්ශ කරා And Jesus said something he said you have believed Thomas because you have seen යේසුස් වහන්සේ කව තෝමස් නුඹ දැක්ක නිසා නුඹ විශ්වාස කරා But blessed are those who have not seen and yet believe නමුත් නොදැක විශ්වාස කරන අය ආශිර්වාදලත් කියලා උන්වහන්සේ කිව්වා He was speaking about us hallelujah උන්වහන්සේ කතා කරේ අපි ගැනයි hallelujah hallelujah because we see with different eyes මන්ද උන්වහන්සේ දැක්ක වෙනස් ආකාරයකට hallelujah hallelujah so first we see with our eyes and we believe spiritual eyes අපි මුලින්ම අපේ ආත්මික ඇස්වලින් දැකලා ඒ විශ්වාස කරන්න ඕනේ. Hallelujah. Hallelujah. So you start believing and not seeing. ඔබ විශ්වාස කරන්න පටන් ගන්න. ඔබ yeah sorry one minute. You start by believing and not by seeing. ඔබ පටන් ගන්න විශ්වාස කිරීමෙන් දැකීමෙන් නෙමෙයි. Did you understand that? ඔබ තේරුම් ගත්තද? You start by believing you believe first you believe first palaveniyen oba vishwas karanawa not see first mulimma dakinne neha hallelujah hallelujah so when it comes to healing oba suwa kirimak sandaha pamenimata you come for a healing meeting oba suwa kirime deva mehekata pamenimata the pastor says you are healed pastor kiyai oba suwai kiyala in jesus name receive your healing yesu sahansage namen obage suwe laba ganta kiyala what do you do oba kumakda karanne you believe ඔබ විශ්වාස කරනවා hallelujah hallelujah because when you believe you receive ඔබ විශ්වාස කරන විට තමයි ඔබ ලබා ගන්නෙ you don't wait for you know something to happen ඔබ යම් දෙයක් වෙනකම් බලාගෙන සිටින්නේ නැහැ you don't wait for the pain to leave ඔබ ඒ වේදනාව නැති වෙනකම් බලාගෙන සිටින්නේ නැහැ you don't wait for the doctor to give a report ඒ වෛද්‍ය වාර්තාවක් දැනතුරු ඔබ බලාගෙන සිටින්නේ නැහැ you first believe ඔබ මුලින්ම විශ්වාස කරනවා hallelujah hallelujah jesus said if you believe you will see the glory of god යේසුස් වහන්සේ කියන ඔබ විශ්වාස කර දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේ හිය කියලා. Hallelujah. Hallelujah. So you must first believe. ඔබ ප්‍රථමයෙන්ම විශ්වාස කළ යුතුයි. Tell the next person you must first believe. අනිත් කෙනාට කියන්න ඔබ ප්‍රථමයෙන් විශ්වාස කළ යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. You don't say තව ටිකක් තියෙනවා. කියන්න එපා තව ටිකක් තියෙනවා. Don't say I have a little bit more. තව ටිකක් තියෙනවා කියලා කියන්න එපා. You know why are you saying you have a little bit more? ඔබ ඇයි කියන්නේ ඔබට තව ටිකක් තියෙනවා කියලා? You want to feel. You're moving still you're moving by your outward man. ඔබ තවමත් ඔබගේ පිටස්තර මිනිස්යාගෙන් ඔබ පාලනය වෙන නිසා. Your outward man. ඔබගේ පිටස්තර මිනිස්යා. From your inward man you must see the healing. ඔබගේ අභ්‍යන්තර මිනිස්යා තුලින් ඔබ දකින්න ඕනේ. From your outward man you believe the word God has spoken to you. ඒ පිටස්තර මිනිස්යාගෙන් ඔබ ඒ විශ්වාස කරන දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු දේ and begin to see what you could not do ඔබ දකින්න පටන් ගන්න ඔබට මොකද්ද කරන්න බැරි දේ if you couldn't walk begin to see you're walking ඔබට ඇවිදින්න බැරි නම් ඔබ දකින්න ඕන ඔබ ඇවිදිනවා see it from your inside ඔබගේ අභ්‍යන්තරයෙන් ඔබ දකින්න so if you are poor begin to see from the inside ඔබ දුගී නම් ඔබ ඔබගේ අභ්‍යන්තරයෙන් දකින්න පටන් ගන්න and the holy spirit was given to you and he is inside you ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙනු ලැබ උන්වහන්සේ ඔබගේ ඇතුලේ වාසය කරනවා and he is your chief helper උන්වහන්සේ තමයි ඔබගේ ආධාරකරු hallelujah he is your chief helper උන්වහන්සේ තමයි ඔබගේ ආධාරකරු and he is inside you he is with your human spirit he is showing you know the things that you never saw before obage e manusha aathmayathul unwanse jeevath wen unwanse penwant yana oba nodakapu dewal hallelujah hallelujah the bible says the lord is my shepherd I shall not lack anything bible ekena swamin wahanse mage enderaya mata kisiyak hinganawanne ya kiyala so now the holy spirit is inside you dan shudathman wahanse oba tulaye he is your helper unwanse tama obage upakara you already helped oba දැනටමත් උපකාර ලබ සිටිනවා. You don't have to go around and say help me help me help me. ඔබ හැමදැනටම කියලා කියන්න අවශ්‍ය නැහැ මට උදව් කරන්න කියලා. The helper is inside you. ඒ උපකාරකරු ඔබ තුලයි. You must say now I am helped. Hallelujah. ඔබ හැමතිස්සෙම කියන්න මම උපකාරය ලබා ඇත කියලා. Hallelujah. I am helped because the helper is inside of me. Hallelujah. මම උපකාරය ලබා ඇත මන් උපකාරකරු මන් තුලයි. Hallelujah. Hallelujah. You don't have to get help from America, from England, from you know Middle East. ඔබට ඇමරිකාවෙන් එංගලන්තයෙන් මේ මැද පෙරදිගෙන් උපකාර ලබන්න අවශ්‍ය නැහැ. You don't need help from the rich man. ඔබට ඒ ධනවත් මිනිස්යන්ගෙන් උපකාර ලබන්න අවශ්‍ය නැහැ. Because the helper is inside of you. මන්ද උපකාරයන් වහන්සේ ඔබ තුලයි. Hallelujah. Hallelujah. Say the helper is inside of me. කියන්න ඔබගේ උපකාරකරු මන් තුලයි. I shall not lack anything. මට කිසි දෙයක් හිඟ වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. You stay in the word. Hallelujah. ඔබ වචනේ තුල රැඳෙන්න. You stay in the word. ඔබ වචනේ තුල රැඳෙන්න. Don't go because others are saying go. අනිත් මිනිස්සුන් යන්ට කියන නිසා ඔබ යන්ට එපා. Don't go because others are don't do things because others are doing. මිනිස්සුන් කරන දේවල් කරන්න යන්න එපා. ඔක්කොම යනවා Dubai, Abu Dubai. මමත් යනවා Dubai, Abu Dubai. And you end up in big problem. ඔබට ඔබ අවසානයේ කරදරයක වැටලා නැතර වෙන්නේ. You come back with nothing and with debts. ඔබ නැවත එන්න කිසිවක් නැතුව ණය බරින්. Because God told you to stay. දෙවියන් වහන්සේ ඔබට කියනවා නම් ඉන්න කියලා. He said look from the inside. ඔබ දකින්ට අභ්‍යන්තරයෙන්. Educate your spirit from the inside. ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයන් ඔබ පුහුණුව ලබන්න. And I will give you a glorious life. එවිට මම ඔබට මහිමමත් ජීවිතයක් දෙනවා. You know young children here begin to see your future from your spirit. ඒ තරුණ දරුවන් ඔබගේ ආත්මයෙන් ඔබගේ අනාගතය දකින්ට. Hallelujah. And start working on your human spirit. ඔබගේ මනුෂ්‍ය ආත්මය තුල වැඩ කරන්න පටන් ගන්න. Don't say I can't come to church because of tuition class. කියන්න එපා tuition class නිසා මට පල්ලියට එන්න බෑ කියලා. Hallelujah. Your most important place is your church. වැදගත්ම ස්ථානය තමයි ඔබගේ සභාව. Hallelujah. What you are hearing inside you cannot hear in the tuition class. ඔබ මේ ස්ථානයේ අසන දේවල් ඔබට tuition class එකෙන් අසන්න බෑ. Don't miss your Sunday service. Don't miss your cell. ඔබගේ ඉරිදින සභාව ඒ වගේම ඔබගේ සෛලයේ අතපසු කරන්න එපා. The devil will want you to miss it. He will give something for you to do on Sunday morning. යක්ෂයාට ඕනේ ඔබ මේ දේවල් වලින් අතපසු කරන්න. ඔහු මොනහර එකක් ලෑස්ති කරා ඉරිද උදේට. But the instruction the pastor has given is you must come to church. නමුත් ඔබගේ සභාපාලකතුමා ඔබට අවවාද කර තිබෙනවා සභාවට එන්න. You remember Naaman? You said 7 times dip in that Asuchi river. එන් ඔබට නාමන්න මතකද ඔහුට කිව්ව සත්වරක් ඒ අපිරිසිදු ගඟේ ගිලෙන්ට කියලා. But he said there are better rivers in my country. Can I go to my country and dip in one of my in my swimming pool? Oh. Oh කිව්වා නම් මගේ swimming pool එකේ මන් නාන්න. But the instruction was this is the river you have to get into there. උපදේශන මෙයයි ගඟ මෙහි තමයි ඔබ ගිලෙන්ට ඕනේ කියලා. New Covenant Life Center is the one that you have to dip. Hallelujah. නව කිසුම් ජීවන මධ්‍යස්ථානය තමයි ඔබගේ ස්ථානය. ටිකක් ගඳ ගහයි but you know after 7 times you will see your skin is perfect. Hallelujah. හත්වෙනි වතාවෙන් පස්සේ ඔබ දකි ඔබගේ ශරීරයේ සුවපත් වෙලා තිබෙනවා. Hallelujah. Praise God. My time is over. Shall we stand up? And praise God. අපි නැගිටිසිටි මුන් වහන්සේ ප්‍රශංසා කරමු. I couldn't cover even half what I wanted to cover. මම බෙදා ගන්න හිටියේ බොහෝ දේ බැරුණා එන සතිය අපි නැවත බලමු. Are you blessed this morning? ඔබ ආශිර්වාද ලැබුවද මේ උදෑසන? Are you blessed this morning? I can see smiles in many faces because the word has gone to your spirit and now a smile is coming. I told you when your spirit is changing your outer also will change. ඒ ඔබගේ ආත්මය වෙනස් වෙනකොට ඔබගේ පිටස්තර මනුෂ්‍යයා පව වෙනස් වෙනවා. Have you noticed when your spirit is improving you look younger. You look more beautiful, no more handsome. Right? ඔබගේ ආත්මය වර්ධනය වෙනකොට ඔබ තව තවත් කඩවසම් වෙනවා. Amen. So work on your spirit. ඔබගේ ආත්මයෙන් වැඩ කරන්න. The Holy Spirit is your helper. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ උපකාරකරු. And the church is a training center. මේ සභාව තමයි ඒ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය. Hallelujah. Hallelujah. Here you are trained. මෙහි තමයි ඔබ පුහුණුව ලබන්නේ. New Covenant Life Center, this is a training center for you. නව කිවිසුම් ජීවන මධ්‍යස්ථානය තමයි ඔබගේ පුහුණුව ලබන්න ඕන. Let's lift our hands to heaven. ඔබගේ දෑ තොසවන ස්වර්ගයේ දෙස. Hallelujah. Hallelujah. Hallelujah. I can see from my spirit I see all of you so victorious so glorious mage aathme man dakina oba sielo denama vijayagrahinawa laba sitinawa none of you is poor oba kisima kenek dugi naha hallelujah hallelujah Hallelujah. Today, what you are today, that is changing now. It's too late for you now. ඔබට ප්‍රමාද වැඩි දැන් වෙනස් නොවී ඉන්න. මෙතෙන් පටන් ඔබ වෙනස් වෙනවා. Hallelujah. මේ අහන වචනය, the word that you are receiving is catapulting you. ඔබ ඉහළට ඔසවනවා. Hallelujah. Your life will never be the same. ඔබගේ ජීවිතය එක වගේ තිබෙන්න යන්නේ නැහැ. Even this morning. අද උදෑසන පවා something has happened. යම් දෙයක් සිදු වුණා. Many people are healed this morning. අද උදෑසන බොහෝ මිනිස්යන් සුවය ලැබුවා. Many oppressions are leaving you. ඒ බොහෝ ඒ පීඩා නිදහස් වුණා. I command the devil of darkness to leave people. ඒ අන්ධකාරයේ බලවේගයට මාන කරන මිනිස්යන් නිදහස් කරන්න. In the name of Jesus of Nazareth. යේසුස් ක්‍රිස්තුගේ නාමයෙන්. Hallelujah. Hallelujah.